How are you this morning? ඔබ හොඳින් සිටිනවද මේ උදෑසන? Excellent and full of glory. විශිෂ්ටයි මහිමෙන් පූර්ණයි. Yeah, is that so? We are excellent. අපි විශිෂ්ටයි. And full of glory. දෙවියන් වහන්සේගේ මහිමෙන් පූර්ණයි. Amen. Hallelujah. Do you know that God's desire for you this morning? ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ ආශාව ඔබ වෙනුවෙන් මේ උදෑසන? Is for your life to be full of glory. ඔබගේ ජීවිතය මහිමෙන් පූර්ණව තිබීම. For his life to show up in your life. උන්වහන්සේගේ ජීවනය ඔබගේ ජීවිතය තුළින් ප්‍රකාශ වීමට. For you to enjoy every blessing that he has. ඔබට උන්වහන්සේ තුල ඇති සියලු ආශිර්වාද භුක්ති විඳින පිණිස. This morning he's saying it's yours. මේ උදෑසන උන්වහන්සේ කියනවා ඒ දේ ඔබගේයි. Are you ready to receive them? ඔබ ඒ දේ ලබන්න සූදානම්ව සිටිනවද? Hallelujah. Hallelujah. But sadly the problem දුකට කාරණාවක් තමයි යම් ප්‍රශ්නයක් තිබෙනවා. Is that many people are unable to take hold of his blessing. බොහෝ මිනිසයට හැකියාව නැහැ උන්වහන්සේගේ මුළු ආශිර්වාද අත්පත් කරගන්නට. To receive his love. උන්වහන්සේගේ ප්‍රේමය ලබා ගන්නට. And to enjoy his blessings. උන්වහන්සේගේ ආශිර්වාද භුක්ති විඳින්නට. How many of you like to have a better life than you are having today? කී දෙනෙක් ආශා කරනවද ඔබට දැනට තිබෙන ජීවිතයට වඩා වැඩි විශාල යහපත් වඩා යහපත් ජීවිතයක් භුක්ති විඳින්නට? Wonderful. I can see some hands going up. Wonderful. Wonderful. Yes, God is willing. And this morning he's going to give you two tools. දෙවියන් වහන්සේ මේ දේ කරන්න සූදානම්. මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට ආම්පන්න දෙකක් දෙන්න යනවා. And in English they both start with the letter M. ඉංග්‍රීසි භාෂාවෙන් නම් ඒ වචන දෙකම එක අකුරකින් තමයි පටන් ගන්නෙ. Let me start with the first one. The other day I told you it's right under your nose. What's right under your nose? එදා මම කිව්වා මේ දෙය තියන්නේ ඔබගේ නහය යටින් කියලා. මොකද ඔබගේ නහය යට තිබෙන්නේ? Your mouth. ඔබගේ මුඛය. This mouth is very powerful. මේ මුඛය ඉතාමත්ම බලවත්. Do you know that God has a mouth? ඔබ දන්නවද දෙවියන් වහන්සේට මුඛයක් තිබෙනවා? Yeah. Because God has a mouth, we too have a mouth. Because we've been made in his image. Amen. Deviyan wahanseta mukayak tibena nisa apata mukayak tibena manda apiwa mawala tibenne deviyan wahansege swaroopayen nisa. You know how does God have a victorious life every moment? Oba dannawada deviyan wahanse keseda hama avasthawaka deema jayagrahika jeevithayak gatha karanne kiyala? He uses his mouth. උන්වහන්සේ උන්වහන්සේගේ මුඛය පාවිච්චි කරනවා. He said let there be light and there was light. උන්වහන්සේ කිව්වා ආලෝකය වේවා. එවිට ආලෝකය පැමිණියා. He brought things out of nothing. කිසිම දෙයක් නැති හිස් තැන්වල දෙවියන් වහන්සේ දේවල් නිර්මාණය කරා. And in the second verse of the Bible it says that everything had got messed up. බයිබලයේ දෙවෙනි පදයේ සඳහන් වෙනවා සියලුම දේ වියවුල්ව තිබුණ අවස්ථාවේ. And God recreated the world. දෙවියන් වහන්සේ මේ ලෝකය නැවත නිර්මාණය කරනු ලැබුවා. When he spoke, plants started springing up. උන්වහන්සේ ප්‍රකාශ කරාම කතා කරාම පැල හටගත්තා. Animals started walking around. ඒ වගේම සත්තුන් එහෙම ඇවිදින්න පටන් ගත්තා. He spoke life. උන්වහන්සේ ජීවනය ප්‍රකාශ කරා. Hallelujah. Hallelujah. He has given you that same power. උන්වහන්සේ same tool. එම බලයම ඔබ ඒ යමෙම පන්නේම ඔබට දීලා තිබෙනවා. Yeah, the Bible says in the book of James chapter 3. යාකොබ් පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ බයිබලයේ සඳහන් වෙනවා. That your mouth is like the rudder, which is like the steering wheel of the ship. ඔබගේ මුඛය විශාල නෞකාවක සුක්කානම වගේ කියලා. Yeah, the ship might be big, but that little rudder helps to steer that big ship. ඒ නැව කොපමණ විශාල වුණත් ඒ කුඩා සුක්කානම කරන කොටගෙන තමයි ඒ නැව මෙල්ල කරන්නේ. So your life ඔබගේ ජීවිතය can be steered. ඔබගේ ජීවිතය පාලනය කරන්න පුළුවන්. We sang that song yesterday day before we sang about the way maker. He's made a way. උන්වහන්සේ අපට මාර්ගය පාදා තිබෙනවා. But we move in that way with our mouth. අපි මේ මාර්ගය තුල ඉදිරියට යන්නේ ගමන් කරන්නේ අපගේ මුඛය කරන කොටගෙනයි. Tap the person next to you and say I've got power in my mouth. එහා පැත්තේ ඉන්න කෙනාට තට්ටුවක් දාලා කියන්න මගේ මුඛයේ බලය තිබෙනවා. Yeah? Your power is not in your hands. The Bible said life and death is at the tip of your tongue. ඔබගේ අතේ නෙමෙයි බලය තිබෙන්නේ. බයිබලේ කියනවා මරණයක් ජීවනයක් තිබෙන්නේ අපගේ දිවේ අග කියලා. Right from the beginning of the Bible, God made man to rule and reign in life. බයිබලයේ මුල සිටම දෙවියන් වහන්සේ මිනිස්යව නිර්මාණය කළා තිබෙන්නේ මේ ලෝකයේ තුල ඒ ජයග්‍රාහක ජීවිතයක් මේ ලෝකේ පාලනය කරමින් ජීවත් වෙන පිණිසයි. චින්තක was talking to the new believers and he said that God is going to put a crown on your head. අලුත් අයට චින්තක සහෝදරයා සඳහන් කරා දෙවියන් වහන්සේ ඔබගේ හිසේ ඔටුන්නක් පලඳන්න යනවා කියලා. That's absolutely right. God has taken us. We were born to be kings. ඒක ඇත්ත වශයෙන්ම සත්‍යයි. අපි උපත ලබා ඇත්තේ රජ කරන්නටයි ජීවිතේ. Yeah. And how do we reign? අපි කොහොමද රජ කරන්නේ? We reign with our mouths. අපගේ මුඛය කරන කොටගෙනයි. Isn't that wonderful? ඒ පුදුමයි නොවේද? Yeah, let's turn to Romans 12 chapter verse 1. අපි පෙරලගමු රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට. Yeah, it says therefore I urge you brothers in view of God's mercy to offer your bodies as living sacrifices. එබැවින් සහෝදරයනි නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගේ ඉල්ලීම් එය නුඹලාගේ ආත්මික සේවය වේ. Yeah, it's telling you to ඔබට මේ ස්ථානයේ කියනවා offer your body. ඔබගේ ශරීරයන් ඔප්පු කරන්න කියලා. Does anyone say I head, I hand, I stomach? කවුරුත් කියනවද මම ඔළුව, මම බඩ, මම මේක කියලා අත? We don't say that. අපි ඒ වගේ කතා කරන්නේ නැහැ නේද? It's wrong English and it doesn't make sense. ඒකෙන් කිසිම අර්ථයක් නැහැ එහෙම ප්‍රකා කතා කිරීමෙන්. Do you know why? ඇයි දන්නවද? The real man is on the inside. ඒදන ඇත්ත සැබෑ මනුෂ්‍යයා ඉන්නේ ඇතුළාන්තයේ. Yeah, the Bible says that real man is your spirit. බයිබලයේ කියන සැබෑ මනුෂ්‍යයා ඔබගේ ආත්මයයි කියලා. And that spirit has a mind. ඒ ආත්මයට තිබෙනවා මනසක්. Let me correct that. It has a soul and that soul has a mind. ඔබගේ සැබෑ මනුෂ්‍යට ප්‍රාණයක් තිබෙනවා. ඒ ප්‍රාණයට මනසක් තිබෙනවා. Yeah, and that mind. ඒ මනස is your second tool. දෙවනි ආයුධය ඔබගේ දෙවනි ආම්පන්නය. I'll tell you more about that, but let's pause here. It says offer your bodies. Who's offering the body? මෙතන කියනවා ඔබගේ ශරීරය ජීවමාන යාගයක් ලෙස ඔප්පු කරන්න කියලා. කවුද මෙතන ශරීරය ඔප්පු කරන්නේ? There are two things we can learn from that. මෙතන කාරණා දෙකක් අපට ඉගෙන ගන්න පුළුවන්. One is that your body belongs to your spirit. ඔබගේ ශරීරය අයිති වෙන්නේ ඔබගේ ආත්මයට. Two, දෙවෙනි කාරණාව is that you have the power to offer your body. ඔබට බලය තිබෙනවා ඔබගේ ශරීරය මේ ආකාරයෙන් යාගයක් ලෙස ඔප්පු කරන්න. This means that your spirit has power and control over your body. මේකෙන් අර්ථවත් වන්නේ ඔබගේ ආත්මයට හැකියාව තිබෙනවා බලය තිබෙනවා ඔබගේ ප්‍රාණයත් ඔබගේ ශරීරයත් පාලනය කරන්නට. Yeah? So which means that your spirit has absolute control over the body. ඒ කියන්නේ ඔබගේ ආත්මයට මුළුමනින්ම පාලනය කරන්න හැකියාව තිබෙනවා ඔබගේ ශරීරය. Right? One interesting story that I have read in the Bible and I really love this. බයිබලයේ මම ඉතාමත් රසවත් කතන්දරයක් තමයි මේ කතන්දරය කියවලා ඇති. It's one day Jesus goes in a boat to a place where there is a tomb and there is a man with many devils in him. යේසුස් වහන්සේ එක්තරා දවසක බෝට්ටුවක නැගලා යම් ස්ථානයකට යනවා. එතන සොහොන් ගෑක්. එතන යම් මිනිසෙක් ඉන්නවා. ඒ නපුරු ආත්ම බොහෝ ඔහු තුල තිබුණා. And this man, when he sees Jesus, මේ මිනිසා යේසුස් වහන්සේව දැක්කහම, he ran up to Jesus and fell down. යේසුස් වහන්සේ වෙතට දුවගෙන ගිහිල්ලා උන්වහන්සේගේ පාද ළඟ වැටුණා. Are you getting excited? ඔබ උද්‍යෝගයෙන් සිටිනවද? Do you know that there's some good news there? එතන සුබ ආරංචියක් තිබෙන බව ඔබ දන්නවද? Those devils couldn't stop him. ඒ යක්ෂ ආත්මවලට බැරි වුණා යේසුස් වහන්සේව නවත්වන්න. That man's spirit could choose, I'm going to worship Jesus, and the devils in him could not stop him. ඒ මිනිස්යාගේ ආත්මයට හැකියාව තිබුණා තෝරා ගැනීමක් කරන්න. මම යේසුස් වහන්සේට নমස්කාර කරනවා. ඒ නපුරු ආත්මයට බැරි වුණා යේසුස් වහන්සේව නවත්වන්නට. If you understood that, could you wave your hand? ඔබේ තේරුම් ගන්න. You have power. යක්ෂයාට බැහැ ඔබව නවත්වන්නට. Your spirit has power over your body and over spirits. ඔබගේ ආත්මයට බලය තිබෙන ඔබගේ ශරීරය මත, ඒ වගේම අනිකුත් නපුරු ආත්ම මත. Therefore don't give in to your body. එම නිසා ඔබගේ ශරීරයට ඉඩ දෙන්න එපා. Rather give your body as a living sacrifice to God. ඒ වෙනුවට ඔබගේ ශරීරය ඔබ ජීවමාන යාගයක් ලෙස දෙවියන් වහන්සේට ඔප්පු කරන්න. On Thursday and Friday we had some wonderful services. අපි බ්‍රහස්පතින්දා සිකුරාදා දිනයන් ඉතාමත් අලංකාර දේව මෙහෙයන් පැවැත්තුවා. God moved mightily. දෙවියන් වහන්සේ බලවත් ලෙස ක්‍රියා කළා. How many of you were there on those two days? කී දෙනෙක් හිටියද? මේ දවස් දෙක තුල කී දෙනෙක් හිටියද අපිත් සමග? Wonderful, wonderful. I believe there were more than that. And what I noticed that is the way each person served God and did their part helped God move in a wonderful way. මම එසානේ දැක්කේ එතන හිටපු එකිනෙක කෙනා එකට එකතු වෙලා දෙවියන් වහන්සේ වෙතට සේවය කළපු ආකාරය තුල එයට ඉඩ දුන්න දෙවියන් වහන්සේගේ ක්‍රියාව කරන්නට. Yeah, that's because you offered your bodies. ඒ දේ කරන්න පුළුවන් උනේ ඔබ ඔබගේ ශරීරය යාගයක් ලෙස ඔප්පු කරපු නිසා. Okay, I told you there are two powerful tools for you to enjoy the blessings of God. Number one is your දෙවියන් වහන්සේගේ ආශිර්වාදය භුක්ති විඳින්න නම් මං කිව්වා ආම්පන්න බලවත් ආම්පන්න දෙකක් තිබෙනවා කියලා. පළවෙනි එක Number one, mouth. Number two, mind. මුඛයයි මනසයි. I did this automatically mind because we tend to think that the mind is your brain. අපි ඉබේම හිතනවා අපගේ මනස කියලා කියන්නේ අපගේ මොළය කියලා. That's not true. Your mind ඒක සත්‍ය නෙවෙයි. Your mind is in your soul. It is spiritual. ඔබගේ මනස තිබෙන්නේ ඔබගේ ප්‍රාණයේ. එය ආත්මිකයි. Pastor Roshan told us that life is spiritual. Pastor Roshan අපට ඉගැන්නුවා ජීවිතය ආත්මිකයි කියලා. And your mind is extremely powerful. It is spiritual. ඔබගේ මනස ඉතාමත්ම බලවත්. එය ආත්මිකයි. Not even the best doctor has been able to put his finger and say this is the mind. හොඳම වෛද්‍යවරුන්ටවත් ඇඟිල්ල දාලා පෙන්වන්න හැකියාව ලැබිලා නැහැ මේක තමයි අපගේ මනස කියලා. Because your mind is spiritual. මන්ද අපගේ මනස ආත්මික නිසා. So it says offer your bodies as living sacrifices holy and pleasing to God. This is your spiritual act of worship. Then it goes on to say do not conform any longer to the pattern of this world. Yeah, as God's children we don't live according to the pattern of this world. Nubala me loke aakarayata samana novi kiyala bible e sandahan wenawa deviyan wahansege daruan hatiyata api me loke aakarayata jeevath wanne neha. We live by the pattern and the fashion in the bible. Api jeevath wenne bible e kiyana aakarayatai. That's cool. I like that. Mama ekata harima aasai. Yeah. But I want you to catch this word here. It says, don't live according to the pattern of this world, but be ye transformed. එතන කියනවා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි. එසානේ සිංහල බයිබලයේ ඒ පිළිවෙලටම නැති වුණාට එතන කියන්නේ ඉංග්‍රීසි බයිබලයේ පරිවර්තනය වන්න කියලා. නැත්නම් අන්‍යාකාරෝ ඇත්තෝ වෙයල්ලා. Now what does that word mean? The word transformed comes from a Greek word called metamorpho. ඒ අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා කියන වචනයට අදාළ ග්‍රීක වචනය තමයි metamorpho. Right? What does this mean? මේකෙන් අර්ථවත් වන්නේ කුමක්ද? Right, we've all learnt in science how a little caterpillar becomes a butterfly. අපි ඔක්කොම ඉගෙනගෙන තියෙනවා දළඹුවෙක් කොහොමද සමනලෙක් වෙන්නේ කියලා. That's what this is all about. මේකෙන් අර්ථවත් වන්නේ මෙයයි. Transformation. ඒ මුළුම නින්ම පරිවර්තනය වීම. The ugly little caterpillar. ඒ කැත දළඹුව. That's crawling around. එහෙ මෙහෙ ඇවිදගෙන යන බඩගාන. That's limited in many ways. බොහෝ ආකාරයෙන් සීමා වෙන දළඹුව. Suddenly becomes a glorious butterfly. එක ක්ෂණෙන්ම මහිමාන්විත ඉතා අලංකාර සමනලයක් බවට පරිවර්තනය වෙනවා. That can fly higher and higher. ඉහළට පියාඹන්න පුළුවන් මේ සමනලයට. If you want your life to go from one level of glory to another, obage jeevithe mahimeka mattamaka indala tawat mattamakata yanna nam, that's what you need. You need transformation. Obata eka thamai avashya parivartanaya wima. Yeah, you to upgrade your life. Who likes to upgrade your life? Kawuda kemathi obage jeevithe inna mattamakata wada ihala mattamakata esawenna? Who likes a better quality of life? Jeevithe wada gunaatmaka wenna kawuda kemathi? That's what this word is all about. Transformation, transfiguration. E parivartane natham parirupane wima kiyana eken arthawat wanne meyai. Fantastic. So let's be going from glory to glory to glory. Api mahimen mahimen mahimeyata yamu. Now it would be very sad if this verse stopped there, right? Esane ne Bible padaya nathara una nan e itamath dukota karanawa. It's like telling you there's something wonderful but not telling you how to get it. Etana nathara una nan en kiyanne alankara deyak kiyenawa namuth kiyanne neh kohomada e alankara de laba ganni kiyala. So how do we go from one level of life to another? How do we get better in our life? කොහොමද අපි ජීවිතේ එක මට්ටමක ඉඳලා ඊළඟ මට්ටමට යන්නේ? What does this verse say? මේ බයිබල් පදේ කුමක්ද කියන්නේ? By the renewing of your mind. නුඹගේ සිත අලුත් කර ගැනීමෙන්. Now do you know why your mind is powerful? ඔබ දැන් දන්නවද ඔබගේ මනස බලවත් ඇයි කියලා? Your mind must be renewed. ඔබගේ මනස අලුත් කරගන්න අවශ්‍යයි. For you to enjoy a better quality of life. ජීවිතේ වඩා ගුණාත්මකභාවය භුක්ති විඳින්න නම් අපි මනස අලුත් කරගත යුතුමයි. Now we're going to stop a little bit and look at this word. What does the word renewed mean? අලුත් කර ගැනීම කියලා කියන්නේ කුමක්ද? It means if you're talking about like computer language reprogramming. ගණකාදී නැත්නම් කම්පියුටර් භාෂාව ගැන කතා කරනවා නම් පරිගණක භාෂාව නැවත වැඩසටහන්ගත කර ගැනීම කියලා කියන්නේ. Reprogramming your mind. ඔබගේ මනස නැවත වැඩසටහන්ගත කර ගැනීම. Taking out the old information. ඒ පරණ තොරතුරු. The wrong information. වැරදි තොරතුරු. And putting the good information in. වෙනුවට අලුත් තොරතුරු දැමීමයි. Yeah, something else that we can look at. Lots of you are mothers here. Boho mawuru innawa me sthane. And many of you spend much of your time looking after your house. You manage your house. Boho mawuru godak kaale gatha karana obage nivasa kalamana karane karagannata. Right, this word renewing also means managing your mind. එතන අලුත් කර ගැනීම කියන එකෙන් අර්ථවත් වෙන තවත් දෙයක් තමයි මනස කලමනාකරණය කර ගැනීම. Putting everything in the right place. හැම දෙයක්ම නිවැරදි ස්ථානයේ තැබීම. Putting them in files, organizing them. නිවැරදි ස්ථානයේ සියලු දේ තැබීම. Right? Now one thing that's important here, Pastor Karen Victor said that the Bible, God's word, Pastor Karen අපට කිව්වා දෙවියන් වහන්සේගේ වචනය is God's thoughts deviyan wahansege situwili wrapped in a language yam bhashawak tula vela ganimai kiyala. Yeah, let me say, God's word, the Bible, is God's thoughts wrapped in a language. දෙවියන් වහන්සේගේ සිතුවලි යම් භාෂාවක් තුල ඔතා ගැනීමයි. So whether you're reading a Tamil Bible today or a Sinhala Bible today or an English Bible today, you're having God's thoughts, but it's wrapped in a language and it's coming to you. ඔබ දමිල, සිංහල, ඉංග්‍රීසි ඕනෑම භාෂාවක් කියුවත් ඔබගේ බයිබලයේ ඒ සියලු දේ අඩංගු වෙන්නේ, අන්තර්ගත වෙන්නේ මේ බයිබලය තුල. So how do we renew our mind? කෙසේද අපි අපගේ මනස අලුත් කරගන්නේ? If you are to think like God, දෙවියන් වහන්සේගේ ආකාරයෙන් සිතන්න නම්, do you know to think you need materials? ඔබ දන්නවද සිතන්න නම් ඔබට අමුද්‍රව්‍ය අවශ්‍යයි කියලා? Do you know that your thoughts are made out of things? ඔබ දන්නවද සිතුවිලි සාදා ඇත්තේ අමුද්‍රව්‍ය වලින් කියලා? So to make your thoughts, you need to use the same materials that God uses. දෙවියන් වහන්සේ පාවිච්චි කරන අමුද්‍රව්‍යමයම ඔබ පාවිච්චි කරන්න අවශ්‍යයි. So when you take the word of God and put it into your mind, ඔබ දෙවියන් වහන්සේගේ වචනය රැගෙන ඔබගේ මනසට ඇතුල් කරගත්තහම, then your mind begins to work like God's mind. එවිට ඔබගේ මනස දෙවියන් වහන්සේගේ මානසිකත්වයෙන් ක්‍රියා කරනවා. Then you can see the same results that God sees. එවිට දෙවියන් වහන්සේ දකින ප්‍රතිඵලම ඔබටත් දකින්න පුළුවන් වෙනවා. Then you can allow God's glory to manifest in your life. එවිට දෙවියන් වහන්සේගේ මහිමය ඔබගේ ජීවිතේ ප්‍රකාශ වෙනවා ඔබ දකීවි. Your life becomes limitless. එවිට කිසිම සීමාවක් නැති වෙනවා ඔබගේ ජීවිතේට. There are unlimited possibilities in your life. ඒ අසීමිත ලෙස අවස්ථාවන් ලැබෙනවා ඔබගේ ජීවිතයට. To do this we need to put God's thoughts, God's word into our mind. මේ දේ කරන්න නම් අපි දෙවියන් වහන්සේගේ වචන, උන්වහන්සේගේ සිතුවිලි අපගේ මනසට ඇතුල් කළ යුතුයි. This is why being in church like this is so important. ඒක තමයි මේ ආකාරයෙන් සභාවේ සිටීම ඉතාමත්ම වැදගත් වන්නේ. This is why reading your Bible and your rhapsody is important. ඒක තමයි බයිබලයේ කියවීම, යථාර්ථයේ රිද්මේ කියවීම ඉතාමත්ම වැදගත් වන්නේ. Because God starts putting his thoughts into you. එවිට දෙවියන් වහන්සේගේ සිතුවිලි උන්වහන්සේ අපි තුලට දමන නිසා your mind gets renewed. අපගේ මනස නැවුම් වෙනවා, අලුත් වෙනවා. What happens when your mind gets renewed? කුමක්ද වෙන්නේ අපගේ මනස අලුත් වෙනකොට? You get transformed. අපි අන්‍යාකාර ඇත්තෝ වෙනවා. You start flying like the butterfly. අපි සමනලය වගේ. You start going higher and higher. ඔබ ඉහළට ඉහළට එසවෙන්න යනවා. Because God's thoughts are high thoughts. They're wonderful. දෙවියන් වහන්සේගේ සිතුවිලි ඉහළ මට්ටමේ සිතුවිලි නිසා. Yeah, this is why Pastor Roshan sometimes he takes different translations to explain to us the exact meaning of a Bible verse. ඒක තමයි පාස්ටර් රොෂාන් බොහෝ අවස්ථාවන ඒ විවිධ වූ පරිවර්තන පාවිච්චි කරන්නේ අපට හොඳින් දේව වචනය විග්‍රහ කරන්නට. So that we will know God's thought. What is God exactly thinking? අපි දෙවියන් වහන්සේගේ සිතුවිලි දැනගන්න පිණිස. Okay, we're going to look at 5 benefits of managing or renewing our mind. අපි බලන්න යනවා අපට ඇති වාසි ප්‍රයෝජන පහක් අපගේ මනස අලුත් කර ගැනීම. Are you ready for this? ඔබ සූදානම්ද මේ දේ අසන්නට? Number 1, renewing your mind changes your character and produces results. ඒ මනස අලුත් කර ගැනීම තුලින් ඔබගේ චරිතය වෙනස් වෙනවා, ඒ වගේම ඔබගේ ප්‍රතිඵල වෙනස් වෙනවා. Yeah? How does this happen? කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ? Yeah, the Bible says in Proverbs 23 verse 7. Yeah, ප්‍රහිතෝපදේශයේ පොතේ 23 7 පදේ බයිබලයේ සඳහන් වෙනවා. As a man thinks, so is he. මනුෂ්‍යයා සිතන ආකාරයට ඔහු වන්නේය. Which means what's happening inside your mind? ඔබගේ මානසයේ ඇතුලේ සිදුවන දේ is what's happening outside of you. ඔබගේ පිටස්තරෙන්ම ඒ සිදුවෙන්නේ ඒ දෙමයයි. What you do? ඔබ කරන දේ. What you say? ඔබ ප්‍රකාශ කරන දේ. How you live your life? ඔබගේ ජීවිතය, ඔබ ජීවත් වන ආකාරය. All that depends on what's going on inside of you. ඒ සියලු දේ තීරණය වන්නේ ඔබ ඇතුලේ වෙන දේ අනුවයි. Your thoughts in your mind. ඔබගේ මනසේ ඇති සිතුවිලි අනුවයි. Your life right up to now, ඔබගේ ජීවිතය දැන් වෙනකන්, is a result of what you have been thinking up to now. ඔබගේ ඔබ දැනටමත් ඔබගේ ජීවිතයේ ඔබ සිතමින් හිටපු සිතුවිලි අනුවයි තීරණය වන්නේ. So, what can we do to change the character here? අපගේ චරිතය වෙනස් කරන්නට අපි කුමක්ද කළ යුත්තේ? Now you might be wondering, how does character connect with your mind? ඔබ හිතන්න පුළුවන් චරිතය කොහොමද මනස එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. Let me explain this. මම මේ දේ විග්‍රහ කරන්නම්. Your thoughts, when you keep thinking a certain thought, ඔබ දිගින් දිගටම යම් සිතුවිලි සිතන විට, it produces actions. ඒ සිතුවිලි කරන කොටගෙන යම් ක්‍රියාවක් සිද්ධ වෙනවා. If you keep doing that action, ඒ ක්‍රියාව දිගින් දිගටම ඔබ සිදු කරන විට, it starts forming habits in your life. ඒ ක්‍රියාව කරන කොටගෙන යම් පුරුදු ඔබගේ ජීවිතේ හට ගන්නවා. If you keep having that habit, ඒ පුරුද්ද දිගින් දිගටම ඔබ කරන විට, then what do you have? එවිට කුමක්ද සිද්ධවන්නේ? You have a character. ඔබගේ චරිතය ඒ අනුව සිද්ධ වෙනවා. If you thought lies, ඔබ වැරදි සිතුවොත්, lies. ඔබ බොරු සිතුවොත්, and you start speaking lies, ඔබ බොරු කතා කරොත්, you become a habitual liar, ඔබ පුරුද්දක් හැටියට බොරු කියන මිනිහෙක් වෙන්න යනවා. And that becomes your character. ඒ ඔබගේ චරිතය බවට පත් වෙන්න යනවා. You start living a lie. එතකොට බොරුවක් ජීවත් වෙනවා ඔබ බොරු තුල. And finally you get a destiny. It leads you to your destiny. ඒ කරන කොටගෙන ඔබගේ ඉරණම තීරණය වන්න. It takes you there. ඔබගේ ඉරණම තීරණය වනවා මේ අනුව. But here's the good news. සුභාරංචිය තමයි. Last Sunday pastor said that we can change things in our life. ගිය ඉරිදා පාස්ටර් රොෂාන් කිව්වා අපගේ ජීවිතේ යම් දේවල් අපට වෙනස් කරන්න පුළුවන් කියලා. As you start changing your inside, your thinking, ඔබගේ ඇතුළාන්තයේ ඔබ සිතන ආකාරය ඔබ වෙනස් කරන විට, you can change your character. ඔබගේ චරිතය ඔබට වෙනස් කරන්න පුළුවන්. And you can change the results in your life. ඔබගේ ජීවිතයේ ප්‍රතිඵලත් වෙනස් කරන්න පුළුවන්. Yeah, are you listening carefully? ඔබ හොඳින් සවන් දෙනවද? Keep listening, because as you keep listening, you will begin to get the picture. ඔබ මේ දේට දිගින් දිගටම සවන් දෙනකොට ඔබට මුළු පින්තූරයම පැහැදිලි වේවි. Yeah, Pastor Renuka preached this, Pastor Renuka and Pastor Gamini preached this some time ago. They said, your mind is like a garden. Pastor Renuka yam kaaleka meka deshana kara obage manasa mal wattak wage kiyala. And they said, your thoughts are like seeds. Obage situwili beeja wage. Right? If you sow excellent thoughts, oba ati visishta situwili oba ආයෝජනය කරොත්, you're going to have excellent plants growing in your mind. ඔබ පැල කරොත් ඔබට ඉතා අනර්ග සිතුවිලි ඔබට තිබේවි ඔබගේ මනසේ. And you'll see excellent fruit, excellent results. අතිවිශිෂ්ට ඵල දකින්න ලැබේවි. And they also told us, remember, don't let anything just fall into your mind. තවත් කියපු දෙයක් තමයි, හිස් දේවල්, නිෂ්ඵල දේවල් ඔබගේ මනසට ඇතුල් වෙන්න දෙන්න එපා. It's like weeds, like wallpaper, right? වල්පැල වගේ ඒවා. Uproot them. ඒ වල්පැල අපගේ මනසේ තිබෙනවා නම් අපි ඒවා ගලවලා දමන්න අවශ්‍යයි. When you do that, you're managing your mind very well. ඒ දේ කරන විට ඔබගේ මනස නිසියාකාරයෙන් ඔබ කළමනාකරණය කරගන්නවා. The number 2 blessing or benefit of managing your mind, මනස අපි නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කිරීමේ දෙවනි ප්‍රයෝජනය තමයි, it increases your value, ඔබගේ වටිනාකම වැඩි වෙනවා, and multiplies your success in life. ඒ වගේම ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය ප්‍රගුණ වෙනවා. Now I like to talk about, there are some times in your life there have been areas where you have tried and tried and tried and not seen the results you want. ඔබගේ ජීවිතයේ සමහර ශේත්‍ර තිබෙනවා ඇති. ඔබ බොහෝ ලෙස උත්සාහ කරපු නමුත් ඔබ සාර්ථකත්වයේ තවමත් දැකලා නැහැ. It's kind of like cutting a tree with a blunt axe. හරියට ලොකු ගහක් කපනවා වගේ මොට්ට පිහියකින්. පොරවකින්. පොරවකින්. Right? So you keep, when you get when it's not getting cut, you even hit it harder. You hit it harder hoping, but it doesn't seem to work. ඒක කැපුන් නැත්තම් එන්න එන්නම තවත් තදට හයියෙන් ගහනවා ඒත් වැඩ කරන්නේ නැහැ ක්‍රියා කරන්නේ නැහැ. What would you do? කුමක්ද ඔබ කරන්නේ? Change the axe, right? ඔබ පොරව වෙනස් කරනවා. Or sharpen the axe. නැත්තම් පොරව තවත් මෝහත් කරනවා. Right, in life what do you try to do to change things? ජීවිතේ ඔබ යම් යම් දේවල් වෙනස් කරන්න නම් ඔබ කුමක්ද කරන්නේ? Sometimes ladies like to change their hairstyle. සමහර වෙලාවට කාන්තාවන් කැමති ඔවුන්ගේ ආ කොණ්ඩ මෝස්තරය වෙනස් කරන්න. I work with lot of ladies and one day there was this lady with long hair. I saw her after the school holidays and she had short hair. And I asked her why? Just a change. ඒක මම වැඩ කරන්නේ ගොඩාක් කාන්තාවන් ඉන්න කාර්යාලයේ මගේ කාර්යාලයේ නිවාඩුවෙන් පස්සේ ඉතා දිග කොණ්ඩෙ තිබිච්ච කාන්තාවක් කොණ්ඩෙ කොටම කරගෙන ඇවිල්ලා තිබුණා මේ මගේ පාසලට මං ඇහුවා ඇයි මේ දේ කරේ කියලා එවිට ඇයි කිව්වා පොඩි වෙනසක් ඇති කරගන්න කියලා right you like to wear different clothes you try to paint your house you do different change your vehicle you do things thinking it's going to change your life ඔබ වාහනය වෙනස් කරන්න පුළුවන්, ගෙදර පේන්ට් කරන්න පුළුවන්, විවිධ වූ ඇඳුම් ඇඳගෙන ඉන්න පුළුවන්. ඔබ හිතනවා මේ දේ කරොත් මගේ ජීවිතේ පොඩ්ඩක් හරි වෙනස් වෙයි කියලා. But after some time you still see, no, you're having the same problem. නමුත් කාලයකට පස්සේ ඔබ දකිවි එකම ප්‍රශ්නය දිගින් දිගටම පැවතෙනවා. Why is that? ඇයි එසේ සිද්ධවන්නේ? You haven't deleted the wrong files in your mind. ඒ වැරදි තොරතුරු ඔබගේ මනසෙන් ඔබ නැති කරගෙන ඇති නිසා. Now you need to download some right files, good software, put it in your mind. ඔබ නිවැරදි තොරතුරු ඔබගේ මනසේ ඇතුල් කළා ඔබගේ වැරදි තොරතුරු අයින් කරන්න අවශ්‍යයි මනසේ ඇති. Get your Bible out. Start meditating on the word. ඔබගේ බයිබලයේ එලියට අරගෙන ඔබගේ වචනය මෙනෙහි කරන්න. If you're not seeing progress in your life, get into the word. Meditate on the word and the word will make you a success. ඔබගේ ජීවිතේ ඔබ සාර්ථකත්වයේ දකින්නේ නැත්නම් ඔබගේ වචනය අරගෙන වචනය තුලට ඔබ ඇතුල් වෙන්න වචනය මෙනෙහි කරන්න. එවිට ඔබගේ ජීවිතේ වෙනස් වීමක් ඔබ දකිවි. That's what Joshua 1:8 says. It makes you a success. කියන්නේ මේ දෙයයි. Makes you prosper in all your ways. Vachane api me aakarein menihi karanakota siyalu kshetrawala sapalatwaya api bhukti vindinawa. I think it uses the word subasiddhya veva. Yeah, in everything you will prosper. Siyalu deturu obata subasiddha wenawa atha. Hallelujah. So if Hallelujah. You want to change something, change your thinking. ඔබට යම් දෙයක් වෙනස් කරන්න අවශ්‍ය නම් ඔබ සිතන ආකාරය වෙනස් කරන්න. This way you can be happier. මේ ආකාරයෙන් ඔබට සතුටින් සිටින්න පුළුවන්. You can have a more meaningful life. වඩා අර්ථවත් දෙන ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන්. Now I didn't tell you what is a thought. ඔබට මම කිව්වේ නැහැ කුමක්ද සිතුවිල්ලක් කියලා කියන්නේ. Thoughts? Are you ready to catch this? ඔබ මේ දේ අල්ලගන්න සූදානම්ද? Thoughts are pictures in our mind. Situvili kiyanne apage manase athi pintura. Now, what do I have here? Dan mata kumakda tibenne? Yeah? There is a glass and it has water. What do you see? Viduruwak tibenawa, ehi wathura tibenawa. Yeah? You can think, "Wow! The glass is half full." Woo! And you can be happy about it. Yeah, especially if it was your favorite drink. Yeah, you'd be so happy. Or you could say, "Ayyo, half empty. Cha cha cha." You're going to be upset about it, right? ඔබට මේ වතුර ඔබ ප්‍රියකරනම බීම එක නම් ඔබට සමහරෙක් හිතන්න පුළුවන් "ෂා මට මේ මම ආසම කරන බීම එකනේ මේ තියෙන්නේ භාගයක් තිබෙනව නේද" කියලා. නැත්තම් හිතන්න පුළුවන් අනේ භාගයයිනේ තියන්නේ කියලා දුක් වෙන්න පුළුවන්. This is how emotions and feelings are formed. මේ ආකාරයෙන් තමයි අපගේ හැඟීම් ඇති වෙන්නේ. If you have right thoughts, you have the right feelings. ඔබට නිවැරදි සිතුවිලි තිබෙනවා නම් නිවැරදි හැඟීම් තිබෙනවා. Because feelings follow your thoughts. මන්ද හැඟීම් ඇතිවන්නේ සිතුවිලි කරන කොටගෙනයි. But there are bigger ones. නමුත් ඊට වඩා විශාල දේවල් තිබෙනවා. This is also what's going to set your attitudes. ඔබගේ ආකල්ප තීරණය වන්නෙත් මේ අනුවයි. And that's very important. මේ ඉතාමත්ම වැදගත්. Pastor Roshan was teaching us about the attitude of gratitude. Pastor Roshan අපට විග්‍රහ කරලා තිබුණා ඉස්තුතිවන්ත ආකල්ප තබා ගැනීම පිළිබඳව. Yeah, when you take the word of God, it says be thankful in all circumstances. දේව වචනේ කියනවා සියලු අවස්ථාවන් වලදී ඉස්තුතිවන්ත වෙන්න කියලා. So you put that in your mind and no matter what happens, you say, I'm going to be thankful. ඔබගේ මනසේ මේ දේ දමාගෙන ඔබ හිතනවා කුමක් දේ කුමන දේ සිද්ධ වුණත් මම සුතිවන්තව සිටිනවා කියලා. Can you be sad and miserable then? එවිට ඔබට දුකෙන් කනස්සලු වී සිටින්න පුළුවන්ද? You'll be such a happy person. Be thankful. ඔබ පුදුම විදියට සතුටු මිනිසෙක් වෙන්න යනවා. එම නිසා ඔබ සුතිවන්ත පුද්ගලයෙක් වන්න. Number 3. තුන්වෙනි කාරණාව Thought management, renewing your mind will change your altitude. How high you go. ඔබ මනස කලමනාකරණය කිරීම නැත්නම් අලුත් කිරීම තීරණය කරනවා ඔබ කතරම් උස් ස්ථාන වලට යනවද කියලා. Can you go to the moon in a plane? ඔබට ගුවන් යානයකින් හඳට යන්න පුළුවන්ද? Has anyone gone to the moon in a plane? ගුවන් යානයකින් හඳට යන්න පුළුවන් ගිහිල්ලා තියෙනවද කවුරුවත්? No. You go to the moon in a rocket or we say space shuttle. ඔබ rocket එකකින් තමයි හඳට යන්නේ. Why is it that the plane can't take you to the moon? ඇයි ගුවන් යානයකට බැරි හඳට යන්න? Because it's not high enough. It is not the right instrument. ඒක නෙවෙයි නිවැරදි යාම්පන්නේ හඳට යන්න. The power of gravity pulls the plane down, but the rocket can beat the power of gravity and go even higher. ඒ ගුරුත්වාකර්ෂණය බලය කරන කොටගෙන ඒ ගුවන් යානය පහතට ඇදහෙලනවා. නමුත් රොකට් එකට පුළුවන් ඒ ගුරුත්වාකර්ෂණයට එරෙහිව ඉහළට යන්න. What your friends tell you? ඔබගේ යාළුවන් කියන දේ ඔබට? What you see on the TV? ඔබ රූපවාහිනියේ දකින දේ? What you hear at your workplace? ඔබගේ කාර්යාලයේ ඔබට ඇසෙන දේ? It's like the plane. ඒ ගුවන් යානය වගේ. It can't take you high. ඒකට බෑ ඔබව ඉහළට ගෙනියන්න. Then what is the rocket? මොකක්ද රොකට් එක? What you find in the word of God. දේ වචනේ අපි හොයා ගන්න දේ. It has excellent thoughts. ඒ බයිබලයේ තිබෙනවා විශිෂ්ට සිතුවිලි. It takes you higher and higher and higher. එන්න එන්න ඉහළට ඉහළට ඉහළට ඔබව ඔසවනවා. You like that? ඔබ ඒ දෙට ආසද? So let's get into the word. එහෙමනම් අපි දෙවියන් වහන්සේගේ වචනයට ඇතුල් වෙමු. Do you want to listen to more? ඔබ තවත් අසන්න ආසද? Yeah, the Bible talks about a person called Caleb in Caleb kiyala manushyek gana Bible e kathandareyak thibena in Numbers chapter 14 verse 24 Ganan kathave 14 wana parichchede 24 wana pade It says that Caleb Caleb had an excellent spirit ta visishta aathmayak thibuna and that he served God wholeheartedly ඔහු දෙවියන් වහන්සේට සේවය කළේ මුළු හදවතින්මයි. Yeah, so excellent spirit means විශිෂ්ට ආත්මයක් කියලා කියන්නේ he also had an excellent mind. ඒ කියන්නේ ඔහුට විශිෂ්ට මනසකුත් තිබුණා. Guess what happened to him? කුමක්ද සිදු වුණේ ඔහුට? It said that he was blessed with the land. ඔහු ආශිර්වාද ලැබුවා. ඒ පොරොන්දු දේශය ඔහුට අත්පත් කරගන්න හැකියාව තිබුණා. Amen. Hallelujah. Hallelujah. And even not just that. Look at this. Descendants. ඔහුගේ වංශයද ඔහු හිමි කරගත්තා. Not only he but even his children and his children's children were able to enjoy the blessings. ඔහුගේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ටත් ඒ ආශිර්වාද හිමි කරගන්න අවස්ථාව ලැබුණා. So when you reprogram your mind, ඔබ ඔබගේ මනස නැවත වැඩසටහන් කරගත්තාම, not only can you enjoy the best of the land like Pastor Liz said, Pastor Liz කියවා වගේ ඒ දේශයේ ඇති ආශිර්වාදයේ සාරවත්භාවය ඔබට පමණක් නෙවෙයි Your children and your children's children will enjoy. දරුවන්ට දරුවන්ගේ දරුවන්ටත් පුළුවන් භුක්ති විඳින්නට. Now I want to tell you something more about this person in Joshua chapter 14 verse 10 to 12. මේ පුද්ගලයා ගැන මම තවත් ඔබට කියා දෙන්න කැමති. Joshua පොතේ 14 වන පරිච්ඡේදයේ 10 සිට 12 පද වලින්. Caleb looked up at a mountain. Caleb බැලුවා උස කන්දක් දෙසට. This mountain was called Kiriath Arba. ඒ ආකාරයෙන් තමයි ඒ කන්දේ නම වුනේ. Arba was a big giant. ඒ කියන්නේ විශාල යෝධයෙක්. This mountain was known for giants. ඒ යෝධයන්ට හරිම ප්‍රසිද්ධයි මේ කන්ද. At this time, මේ කාලේ Caleb in verse 10 was 85 years old. Caleb's අවුරුදු 85ක් වුණා. 85ක් like our uncle, right? 85 years old. අවුරුදු 85යි ඔහුට. And you know what he says? ඔහු කියපු දේ දන්නවද? He's telling Joshua, "Give me that mountain." යොෂුවට කියනවා මේ කන්ද මට දෙන්න. Because I am as strong as I was then. 45 years ago today avurud 45 kata prathamen mama shaktimat hiti aakaretama danut mama shaktimat kiyala hokiyana I can fight those giants as well as I did then eya e kale mama e yodayan ekka satan karapu aakaretama danut mata e yodayan ekka satan karanna puluwan kiyala hokiyana Joshua blesses him and says take it Joshua ඔහුට ආශිර්වාද කියලා කියනවා. ඔව් ඔබ ඒ දේ අත්පත් කරගන්න කියලා. Caleb says the Lord is with me and he has victory. Caleb කියනවා දෙවියන් වහන්සේ මා සමගයි මට ජය තිබෙනවා කියලා ඔහු යනවා ඉදිරියට. Those are high thoughts. ඒ ඉහළ මට්ටමේ සිතුවිලි. And he got to live in great heights. ඒ ඉහළ උසස් මට්ටම්වල ජීවත් වන්නට ඔහුට හැකියාව තිබුණා. Great people live on mountain tops. Hallelujah. විශිෂ්ට මිනිසයන් ජීවත් වන්නේ ඒ කන්දේ මුදුනේ. Kaputas fly down here but eagles fly up there. කපුටෝ පියාසර කරන්නේ පහලින්. නමුත් රාජා අලියන් පියාසර කරන්නේ ඉහළ මට්ටම්වල. We belong to up there. Hallelujah. Yeah. So that's what Caleb did and David even Joshua they lived on mountain tops. Mount Jerusalem was a high mountain and David was the one who fought and built his kingdom there. David Joshua වගේ අය මේ වගේ ඉහළ මට්ටම් වල ඉහළ කඳු මුදුන් වල තමයි ජීවත් උනේ. So when you reprogram your mind, ඔබ මනස නැවත වැඩසටහන් කරගත්තාම there's no limit to how high you can go. කිසිම සීමාවක් නැහැ ඔබට කොපමණ උසස් මට්ටමකට යන්න පුළුවන්ද කියලා. Those thoughts propel you like a rocket. ඒ සිතුවිලි කරන කොටගෙන rocket එකක් වගේ ඔබ ඉහළට ඉහළට එසවෙනවා. Hallelujah. Hallelujah. Hallelujah. As you go higher, ඔබ ඉහළට එසවෙන විට your influence is also greater. ඔබගේ බලපෑමත් වඩා බලවත්. I remember growing up in Kandy when there was a power cut. මට මතකයි මම නුවර තමයි ජීවත් වුනේ කුඩා කල සිට ඒ විදුලි බණය ඇන හිටුන අවස්ථාවක. I used to light a little match and light a candle. මම ඉටිපන්දමක් පත්තු කරගත්තා. And when I keep the candle on the table, ඒ ඉටිපන්දව මේසෙ උඩ තිබ්බහම there is a little bit of light. ආලෝකයේ පොඩ්ඩක් තිබුණා. When I slowly go and keep it on top of a cupboard, මම කබඩ් එකක් උඩින් ඒ ඉටිපන්දම තිබ්බහම there's a lot of light. ආලෝකය ගොඩාක් විහිදෙනවා. The higher you go, ඔබ ඉහළට යන්න යන්න the greater your influence spreads. ඔබගේ බලපෑම වඩා ලෙස ව්‍යාප්ත වෙනවා. This is our year of spreading. මේක තමයි අපගේ ව්‍යාප්ත වීමේ වසර. As we fill our minds with the word of God. අපගේ මනස දේව වචනෙන් අපි පූර්ණ කරගත්තහම we dominate, we prevail in every area of our life. අපගේ ජීවිතයේ හැම ක්ෂේත්‍රයකම අපි බලපෑමක් ඇති කරනවා. We become absolute conquerors. අපි අතිශයින් ජයලත්යන් බවට පත් වෙනවා. Like Jesus. යේසුස් වහන්සේ වගේ. The mastermind. උන්වහන්සේගේ Hallelujah. මානසිකත්වය. Yes. And then finally, අවසානයේ Yeah. So that was my point 4 which means you enlarge your territory but I'm jumping to point 5 is it helps you to discover you and live your life to the fullest. ඔබ ඔබව ගවේෂණය කළා ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ජීවත් වන්න. Yeah, when you change your thoughts. ඔබගේ සිතුවිලි ඔබ වෙනස් කරාම with the word of god දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙන anything is possible ඕනෑම දෙයක් කළ හැකි tell the person next to you anything is possible එහා පැත්තේ ඉන්න එක්කෙනාට කියන්න ඕනෑම දෙයක් කළ හැකි yeah you begin to prosper in life ඔබගේ ජීවිතේ ඔබ සඵලත්වයට පැමිණෙනවා you begin to live healthy in life නිරෝගීව ජීවත් වෙනවා You begin to be a success and a victor. ඒ වගේම ජීවිතේ සාර්ථක ජයග්‍රාහක මිනිසෙක් හැටියට ජීවත් වෙනවා. In every area of your life. ඔබගේ ජීවිතේ සියලු කටයුතු වල. But you need to watch out for one thing. නමුත් එක කාරණාවක් ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. Don't let your thoughts get stuck. ඔබගේ සිතුවිලි වලට ඉඩ දෙන්න එපා හිර වෙන්නට. Don't leave your mind like an old bicycle that's kept on a side. ඔබගේ මනස හරියට ඒ පරණ කබල් වෙච්ච බයිසිකලයක් පැත්තක තබලා තිබෙන බයිසිකලයක් වගේ වෙන්න ඉඩ දෙන්න එපා. When you stop using your mind. ඔබගේ මනස පාවිච්චි කරන එක නැවැත්තුවහම When you stop allowing your thoughts to flow. ඒ සිතුවිලි නිරන්තරයෙන්ම ගලා යන්න ඔබ ඉඩ දෙන්නේ නැති වෙන විට your life also gets stuck ඔබගේ ජීවිතයත් හිර වෙනවා so let's find out who we are අපි හොයා බලමු කවුද කියලා අපි what we have අපිට ඇති දේ what we can do අපිට කරන්න පුළුවන් දේ and you will be a success එවිට ඔබ සාර්ථකත්වය ලබන්න යනවා you remember pastor roshan told us that last sunday he said ඉරිදා පාස්ටර් රොෂාන් අපේ ජේෂ්ඨ පාලකතුමා අපිට මේ දේ ගිය ඉරිදා ඉගැන්නුවා he said your success or your failure in life ඔබගේ සාර්ථකත්වය නැත්නම් පරාජිතභාවය ජීවිතයේ depends on knowing තීරණය වන්නේ දැන ගැනීමෙන් who you are ඔබ කවුද කියන එක have you all said Who you are? Who I am? ඔබ හැමෝම අපි කියමු මම කවුද? What I have? මට තිබෙන දේ? And what I can do? මට කරන්න පුළුවන් දේ. When you do this, you will have the best life ever. මේ දේ ඔබ දන්න විට ඔබට ජීවිතේ තිබෙන්න පුළුවන් සුපිරිම ජීවිතය ලබන්න පුළුවන්. If you go back to Romans 12 verse 2, it says Be ye transformed in your mind. It says you be transformed. ඒ රෝමපතේ 12 නැවත බැලුවොත් එසානේ කියනවා දෙවනි පදේ ඔබ අන්‍යාකාර ඇත්තෝ වෙයලා කියලා ඔබටත් කියනවා. ඔබ which means God is saying you have to renew your mind. It's your responsibility. දෙවියන් වහන්සේ ඔබට කියනවා ඔබගේ වගකීමයි කියලා ඔබගේ මනස අලුත් කර ගැනීම. But he's also telling you ඒ වගේම උන්වහන්සේ කියනවා you have the ability to renew your mind. ඔබට හැකියාව තිබෙනවා ඔබගේ මනස අලුත් කර ගන්නට. I have given you the ability to live a prosperous, healthy and a successful life. Here on earth. මම ඔබට හැකියාව දීලා තිබෙනවා මේ ලෝකේ සඵලවත් සාර්ථකවත් නිරෝගී ජීවිතයක් ගත කරන්නට. So it's your choice. Are you ready to live the best life that God has for you? ඔබ සූදානම්ද දෙවියන් වහන්සේ ඔබට දී ඇති හොඳම ජීවිතය තුළ ජීවත් වන්නට? Let's rise up to our feet then. අපි නැගී සිටිමු අපි ඉන්න ස්ථානයේ. Hallelujah. Hallelujah. Hallelujah. So if you in your heart saying yes ඔබ ඔබගේ හදවතින්ම ඔව් කියලා කියනවනම් yes I want to live this best life මට මේ වඩා යහපත් ජීවිතය තුල ජීවත් වෙන්න ආසයි yes let's rise up to our feet let's lift our hands towards heaven අපි අපගේ දෑත් ස්වර්ගයේ වෙතට ඔසවමු yes Lord I thank you for this word Swamini mam me wacane gane stuti karanawa I thank you that this word has the ability to do what it says Swamini mam stuti karno me wacaneta hakiyawa athi nisa ehi kiya athi de karannata I thank you Lord that these people have caught your word Swamini me senago bohansage wacane allagena athi nisa stuti They have received it into their spirits Onge aathmayata one de labagena thibenawa And that word is working in them E wacane on thula kriya karanawa That word is taking them from glory to glory. ස්වාමිනේ වචනේ ඔවුන්ව මහිමෙන් මහිමයට ගෙනියනවා. They are metamorphosed. ස්වාමිනේ ඔවුන් පරිවර්තනය වෙනවා. In the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. I say none shall remain the way they came. මම කියනවා කිසිම කෙනෙක් ආපු ආකාරයට සිටින්න යන්නේ නැහැ. None shall have lack. කිසි කෙනෙකුට හිඟතාවය තිබෙන්න යන්නේ නැහැ. I say everyone's moving forward. සියලුම දෙනා ඉදිරියට යනවා. They have excellent thoughts. ස්වාමිනී විශිෂ්ට සිතුවිලි ඔවුන්ට තිබෙනවා. They have enlarged their territories. ඔවුන්ගේ ඒ ප්‍රදේශය ඔවුන්ට අයිති දේ තුල ඔවුන් විශාල වෙනවා. And they've gone higher. ස්වාමිනී ඔවුන් ඉහළ මට්ටමකට ගොස් තිබෙනවා. Hallelujah. Hallelujah. Hallelujah. Let's have a song. ස්වාමිනී